නොවැම්බර් 5 වෙනිදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේද කිව්වා තිත්ත බේත් බොන්න ලෑස්ති වෙන්න කියලා කිව්වනේ. අපි ඒ වෙලාවත් කිව්වා අපිට තියෙන අසනීපයකට නම් තිත්ත බේත් බොන්නේ අපි ලෑස්ති බොන්නේ. මේ අනුන්ගේ අසනීප වලට අපිට තිත්ත බේත් බොන්න බෑ. දැන් අපේ අසනීප වලට බෙහෙත් නැහනේ. ගෝවියගේ පොහොර සානදාරෙත් කපලා. වීවිල සහතික මිලෙත් අඩු කරලා. කම්කරුවාගේ EPF එකක් උදුරගෙන විශ්‍රාම වැටුපත් නැති කරලා කම්කරු නීති ටිකටත් කෙලවන්නේ. ශිෂ්‍යයන් මෙච්චරක නිලැඳුමක් හම්බුණා ඒකත් නැති වෙනවා. ඔන්න වෙලා තියෙනවා. ඊළඟට ඕක තමයි තිත්ත බේ. අනුන්ගේ ලෙඩ වලට අපිට තිත්ත බේත් බොන්න බෑ. අලුතෙන් කඳුළු ගෑස් ටින් 5000ක් සහ බැටන් පොළු 1000ක් ගෙන්වීම සඳහා අයවැය මුදල් එකක්. පාර්ලිමේන්තුවේ මේක සම්මත වෙයි. ගිය සැරේ එක ඡන්දයයි විරුද්ධ වෙතු. ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියට එහෙම කොන්ද පණ තිබ්බේ නැහැ අයවැයට පක්ෂද විරුද්ධද කියන්නේ. ඒගොල්ලෝ හිටියේ වැසිකිළිය ඇති. ඡන්ද විමසීම